ಕುಸಗಿನ ಮನೋದಿಲ್ಲ ಕ್ಯಾಮ ವಿಪಾಸೆ ಮನೋದಿಲ್ಲ ಅಸ ಮನೋದಿಲ್ಲ ಹಣ ಮನೋದಿಲ್ಲ ಜೀವ ಮನೋದಿಲ್ಲ ನಾಸೆ ಮನೋದಿಲ್ಲ ಸಮ ಮನೋದಿಲ್ಲ ಸ್ಪರ್ಶ ಸಿತ ಮನೋದಿಲ್ಲ ಮಗೇ ಸಿತ ಸಿತುವಿಲಿಗಳ್ಟ ಕೂಡ ಕೆಮತಿಯ ನಿತರಮ ಸಿತುವಿಲಿ ಇಲ್ಲ ನಾವು ಏಕ ದನಗೊತ್ತತಿ ಸಿತ ದಣ್ಣು ಅಯ್ಯ ಮಾವು ಅಂದ್ರಗತ್ತಾಯ್ಕಿ ಸಿತ ಸಿತುವಿಲಿ ತನ ಇಲ್ಲ ಬಲನ್ನ ನಿಕಾಂಗಿದ್ದಲ್ಲ ಯಾ ಮುನವರಿಕ ಕಿತಾಂಡನೇ ದಕಿಯ ಅಪಿ ಹಿತಾಂಡು ನತಂಗ ಯಾ ಇತನೋ ಯಾ ಇತನು ಏಕೆನೆಯ ನಿತರಮ ಸಿತುವಿಲಿ ತಮ ಇಲ್ಲ ಸಿತೇ ಸ್ವಭಾವ ಸಿತುವಿಲಿ ಹದನಿಕ ಸಿತುವಿಲಿಗಳ ಸ್ವಭಾವ ಮುಖಾದ್ದು ಮೇ ಅಭಿಧರ್ಮಿ ಕಿಯನ್ನು ಪಾಲಿ ವಚನ ಕಿವ ಕಟ್ಲೇನು ಸಿತೇ ಸ್ವಭಾವ ಸಿತುವಿಲಿ ಹದನಿಕ ಸಿತುವಿಲಿಗಳ ಸ್ವಭಾವ ಮುಖಾದ್ದು ಸಿತ ಬವಟ ಪಾತ್ರ ಏಟಿಗ ಕಲಾದ ಕೋಮದ ಸಿತ ಅಮ್ಮ ಚೈತಸಿಕೆ ಆಗ್ನ ಅಮ್ಮ ಸಿತುವಿಲ್ಲಾಕ್ನ ಸಿತುವಿಲ್ಲಾಕ್ನ ಏಕಮಾಯಿ ಸಿತಕಿ ಲೈತುವಾಮ ಅರ ಕಂಪನ ಸ್ವಭಾವ ಕೆಲಮಿಚ್ಚ ಸ್ವಭಾವ ಏಮಂತ ಅಂಪತ್ತೆ ಅರ ದೂವಿಲಿ ಕೂಡ ಕೋಮ ಎಕತ್ತು ಕರಲ ಗಳಕಲಾಮ ಓಮ ತಿಬ್ಬ ಇಪ್ಪ ಏಮ ತಿಬ್ಬ ನವತ್ತ ಪೊಡಿಕರಾಮ ದೂವಿಲಿ ಗಳಾಗ ನೆನೋ ಅಮ್ಮ ಚೈತಸಿಕೆ ಆತ್ಮ ಸಿತಾಕ್ ಬಾವುಟ ಪತ್ತರಾಮ ಉಲಾಮ್ ಬಡಿ ಇಕ್ಕಿಲ್ಲ ದನೇನೋ ಅದು ಉಲಾಮ್ ಬಡಿ ಇಕ್ಕಿಲ್ಲ ದನಾಗ ಸಿತವಿಲ್ಲ ಅಕ್ನೇ ಅದು ಎಲ್ಲ ಸಿತಕರನ್ನೇ ಕೋಮ ಉಲಾಮ್ ಬಡಿ ಇಕ್ಕಿಲ್ಲ ದನನೇಕ ಮಗೆ ಸಿತವಿಲ್ಲ ಅಕ್ನೇ ಮೈ ಏ ತನೀಮಮ ಮಗೆ ಸಿತ ಈ ತನೀಮಮ ಮಗೆ ಸಿತ ಎತ್ತಕೊಟ್ಟೆ ಏ ಉಲಾಂಗಳ ತಿನ್ನ ವೇಗಿಟ ಕಂಪನಿಯ ಕಟಗನ್ನ ದ್ವೇಷ ಕಟಗನ್ನು ತರಾವ ಕಟಗನ್ನು ತರಾವಕ್ ಅಟಗಾತ್ಯಕ ಸಿತಿವಿಲ್ಲ ದ್ವೇಷ ಸಿತಿವಿಲ್ಲ ಕಾವ ಎಂಬ ತಾಪಿಕಿಯನ್ನು ಎ ಸಿತಿವಿಲ್ಲ ಎ ಸಿತಿವಿಲ್ಲ ಸಿತಕ್ ಬಾವುಟ ದಾಕಿನ ಯಾಮಾಯಿ ಮಗೆ ಸಿತಕಿಲ್ಲ ದಕ್ಕ ಮುಖದವೆನ್ನೇ ಅರ್ಕಟ ನಿತರಮ ಆಪದಾವ ಕಟಗಾಣೆ ದುಃಖ ಕಟಗಾಣೆ ಸಿತೆನ್ ನೆಮೆ ಸಿತಿವಿಲಿವಲ್ಲಿ ರಾಗ ಸ್ಥಿತಿವಿಲ್ಲ ಕಾವ ದೋಪ ಲೋಭ ಸ್ಥಿತಿವಿಲ್ಲ ಕಾವ ದ್ವೇಷ ಸ್ಥಿತಿವಿಲ್ಲ ಕಾವ ಕಿಲ ನೀ ಸ್ಥಿತಿವಿಲಿಗಳಿಂದ ಕೆಲಸ ಕಟಗಾನ ಸ್ಥಿತಿವಿಲಿಗಳಿಂದ ದುಃಖ ನಿರ್ಮಾಣ ಏಕ ಸ್ಥಿತ ಕಿಲ ಕಿವೋ ಸ್ಥಿತಿವಿಲ್ಲದ ಬರುವ ರ್ಯಾಲಿ ಏನವ ಲೋಕು ರ್ಯಾಲಿ ಏನೋ ಪುಡಿ ರ್ಯಾಲಿ ಏನೋ ಸುಳಿ ಸುಳಂಗವಾಗಿ ರ್ಯಾಲಿ ಏನೋ ಭಯ ಐತೆನೋನೇ ಇದ್ದ ಅದು ಕಲಬಲ ಏನೇ ಈ ರ್ಯಾಲಿಟಿಗೆ ಓಮ ಮೆಲ್ಲ ಕರಲ ಓಮ ಮೂದ ಬಾವಟ ಪಾತ್ಕರ್ಮ ದನ್ ಕಲಪುವಾಗಿ ಮೂದ ರ್ಯಾಲಿನೇ ದನ್ ಭಯ ಐತೆನೋ ಅದು ಭಯ ಸ್ವಭಾವ ಏನೇ ಅಮ್ಮ ಸಿತುವಿಲ್ಲಾಕ್ಮ ಸಿತೇಮ ಕ್ರಿಯಾಕಾರಿತ್ಯ ಏ ಸಿತುವಿಲ್ಲ ತುಳಿನ ತಮ ದುಃಖ ಅಟಗಾಣೆ ಏ ಸಿತುವಿಲ್ಲ ಸಿತವಾಸೆಯನ್ನು ದಕ್ಕಾಮ ಅರ ಸಿತುವಿಲ್ಲೆ ಅತಿವೇನ ಬಲಪ್ಯಾಮ ಏಮತ್ತ ಕೆಲೆ ಸ್ವಭಾವ ನಿರೋಧ ವಿಲಾಯನ ಚೈತಸಿಕ ಏಕಸೆ ವಿಸಿ ಏಕೆಮ್ಮ ಉದು ಅಂದ್ರೆ ಓಕತಮ ಕಿಯಾನೆ ಮುಳು ಅಭಿಧರ್ಮ ಪುರಾವಟ ಓಕತಮ ಕಿಯಾನೆ ದೇವರು ಓಕತಮ ತೇರುಂಗತ್ತೆ ಸಿತುವಿಲ್ಲ ದುಃಖ ನಿರ್ಮಾಣ ಕರ್ಣವ ಸಿತ ದುಃಖ ನಿರೋಧೆ ಕರ್ಣವ ಸಿತುವಿಲ್ಲ ತುಳಿನು ಸಿತ ದಕಿನ್ನ ಪುಳು ಅನ್ನ ಏಸಿಯಲ್ಲು ದುಃಖ ಯೋ ನಿರೋಧ ವಿಲಾಯನ ಮೇಕ ಪ್ಯಾದಿಗಿದೆ ಮೂದಾಯ್ ರ್ಯಾಲ್ಲಾಯ್ ಕೆಲ ದೇಕಾಕ್ನೆ ರ್ಯಾಲಿ ವಾಸೇನ್ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನ್ನೆ ಮೂದ ಮೈ ತಂಪತ್ತು ನಾಮ ಮೂದ ಬಾವಟ ಪತ್ತೆನ್ನೆ ತೇ ರ್ಯಾಲಿ ಮೈ ಏನಂ ಸಿತುವಿಲಿ ವಾಸೆ ಕ್ರಿಯಾತ್ಮಕ ವೆನ್ನಿ ತಮಂಗೇಮ ಸಿತಮೈ ಏಕ ದಕಿಂದ ಬರೀ ಸಹ ತಮೈ ಅರ ಸಿತುವಿಲಿಗಳಿ ಅಟಗಣ್ಣ ಕೆಲಸಕ್ಕ ಮೇತರ ದುಃಖಿನಿ ಚೈತಸಿಕೆಯ ಪಾಳವೆನ ಏನಕ್ಕ ತರಾ ಸಿತುವಿಲ್ಲ ಕೆನೋ ಕೇಳ ಏ ತರಾ ಸಿತುವಿಲ್ಲ ಏನವ ಅದೇ ಈಗ ಸಿತುವಿಲ್ಲ ನೆಮೈ ಸಿತಮ ಏ ಸಿತುವಿಲ್ಲ ವಾಸೆ ಕ್ರಿಯಾತ್ಮಕ ವೇನು ಅರ ಮೂದೆಂಗ್ ನಿಖಾ ರೆಲ್ಲ ಕೊಡನಾಗೇನ ನಿಖಾ ಒಮಿಸಿಲ್ಲ ಏನೋ ಆಯ್ತಾ ಅಭಿಮಾನ ರ್ಯಾಲಿ ಕೇಳ ರ್ಯಾಲಿ ಕೇಳ ಬೆನ್ನಕ್ಕ ನೈ ಮೂದ ಮೈ ಎ ಸಿತೇಮ ಕ್ರಿಯಾಕಾರಿತ್ಯ ಮೈ ಘಟವನ್ನ තියෙන එකෙන් අපි දකින්න උසෝ නැති එකකින් දකින්න උලන් අමනවා. කෙනෙක් කෑ ගන්න ගලක් වදිනවා කියලා. අපි කියන බලන ගලක් වැදිලා නැහැ. ඇත්තටම ගලක් වැදිලා තියෙනවා. මේ තරම් ලොකු ගලක් පොඩි වෙලා කුඩු වුණාම ඒකට කියන අපි දූවිල්ල කියලා. මේ වායුගෝලයේ මේ වදින උලන් වල ඒ තරම් ගල් 25ක් විතර එනවා. හැබැයි දූවිලි වශයෙන් එන්නේ. අපට පේන්නේ උලන් අමනවායේ උලන් තරයි කියලා. හැබැයි ඇත්තරම ගල් තමයි එන්නේ. එයාට සාපේක්ෂව එයා ඇත්ත කිව්වද බොරු කිව්වද එහෙම නැත්නම් මට සාපේක්ෂව උලන් වැදිලාද ගල් වැදිලාද මොකද්ද ඒක ඇත්ත? උලන් දැක්කද? ඒ දැනෙන දේ ඇත්තද? ඒක ඇත්තද? ඒ ස්පර්ශය තමන්ගේ අවබෝධයට ප්‍රඥාවට සාපේක්ෂව නේද තියෙන්නේ? ඒතර අවබෝධය ප්‍රඥාව වෙනස් වුණොත් ඒ දැනීමට මොකද වෙන්නේ? එතකොට ඒක ඇත්ත කියලා ඉතල කිව්වද? ඔබ වහන්සේ කියපු සේරම ඇත්ත. අරුණාන්සේ කියපු එකත් ඇත්ත. මොකද දන්නද බොරු? ඒක ඇත්ත නෙමෙයි කියලා මං හිතනවානේ. ඒක විතරමයි බොරු. අනිත ඔක්කොම ඇත්ත. අණු එකත වුණොත් පඨවි ධාතුව, අණු ඈත් වුණොත් වායෝ ධාතුව, අණු එකට ලංව ක්‍රියාත්මක වුණොත් ආපෝ ධාතුව, ආවෝනට වඩා භ්‍රමණීය වෙලා රත් වුණොත් තේජෝ ධාතුව. ඒක අණුමය ක්‍රියාකාරී ස්වභාවය නතරනේ. ගඩොල් කැටයක් අඹරලා දූවිලි කරලා දූවිල්ලකින් ගැව්වත් ගඩොල් කැටයකින් ගැව්වත් දෙකම එකයි. හැබැයි වේදනාව වෙනස්. නමුත් දෙකම එකයි. හැබැයි ගඩොලකින් ගැව්වාම අතුවලා මට ගල් කැටයකින් පාර දුන්නාය මට වැදුනා එක මම පිළිගන්නවා. හැබැයි ගඩොල් කැටය අඹරලා දූවිලි ගොඩකින් ගැව්වාම අතුවලා ගඩොල් කැටයකින් ගැව්වාය කියලා පිළිගන්නෙත් නැහැ. ඒ ගඩොල් කැටය මට වැදුනාය කියලා පිළිගන්නෙත් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ ගඩොල් කැටෙන් ගාපු එකද නැද්ද කියන එක නෙමෙයි. එයාගේ අවබෝධයේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඇති දේ පිළිගන්නවා, නැති දේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි නැති දේ ඇති එකක් තමයි. හැබැයි ඒක ප්‍රතික්ෂේප කිරීම තුලින් තමයි ඒක බොරු බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කලින් එක බොරුවක් නෙමෙයි. මෙතන පොල් ගාත් තියෙනවා කියලා කිව්වම කවුරු පිළිගන්නවද? ඊන හාමුදුරන්ට පිස්සු. හොඳට හිටියා උදේ ඉන්නකොට හොඳට හිටියා. දැන් ඉඳලා මොකද වයර් මාරු වෙලා? පොල් ගාත් තියෙන කියලා පිළිගන්නේ. හැබැයි පොල් ගෙඩියක් වල දැම්මාම මාස 3-4කින් ඒකේ ගොබේ ඇවිල්ලා දැන් අවුරුදු 15කින් විතර මිනිස්සු පොල් කඩනවා. දැන් පොල් ගාත් මෙතන තිබුණාද නැද්ද? ඒ කියන්නේ මේ ලෝකේ හැමතැනම හැමදේම තියෙනවා. මතු වෙලා නැහැ. ඒ මතු වෙලා නැහැ කියන පරම සත්‍යය දන්නේ නැහැ. ඒ නිසා කියන පොල් ගාත් නැහැ. එහෙනම් පොල් ගාත් නැහැ කියපු එක තමයි බොරු. පොල් ගාත් තියෙනවා වෙන්න පුළුවන්. ඒ බීජය තිබුණොත් මෙතනින් මතුවලා එන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. එයා ඒ කියන පරම සත්‍යය දන්නවා. චෛතසිකයටත් සිතවිල්ලටත් අතර තියෙන වෙනස මේක. සිතත් සිතවිල්ලත් ওই විදිහටම ක්‍රියාත්මක වෙනවා. අපි ඒ දැක්කාම මේක තියෙනවා කියලා හිතනවා. මේක නැහැ කියලා හිතනවා. තියෙන දේ වර්තමානයේ තුල අපි දකිනවා. හැබැයි ඒක තුල අර නැති එකක් තියෙනවා. ඒ දකින්න නැති නිසා අපි මේකක් නැහැ කියලා හිතනවා. එතන ඒ චෛතසික බොරුව බවට පත් වෙනවා. මුසාව කියන්නේ ඒක තමයි. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම වාඩි වෙලා ඉන්නකොට ලොකු සතෙක් ආවා. කොයි වගේද? පොල් ගාක් විතර උස, කුටි දෙකක් විතර ලොකු යාගේ කට, මං වගේ උස එක දතක් ලොකු සතෙක් ආවා. පස්සේ මොකද කළේ? මම එතන පැත්තකට වෙලා හිටියයි මගේ ළඟින් සතා ඕමම ගියා ස්වාමීන් වහන්සේ. මේ කැලෑවේ හිටියේ. මේක ඇත්තද බොරුද? එහෙම සත්තු අපි දැකලත් නැහැ ආලත් නැහැ අපි කෙනෙක් බොරු කියලා. ඊට පස්සේ කියන ඉතුරු ටිකක් කියනවා. එක පාට මම බය වෙලා ගැස්සිලා අර ගල් අස්සේ ඉන්නකොට දැන් මට තේරෙනවා මේ සතා කොහමද මාව කනවයි කියලා. එක පාට කකුල ලිස්සලා වැටුණා ස්වාමීන් වහන්සේ. එක පාට ඇරන බණොත් මං ඇඳෙන් වැටිලා ඉන්නේ. දැන් මේක ඇත්තද බොරුද? මේක තමයි සිතේ ස්වභාවය. නැති එකක් දකින්නවා. දැන් මෙතන ඉඳලා අපි හිතනවා මූද හරි ලස්සනයි. කලි හැවිලා හරි ලස්සනයි කියලා දකිනවා. මූදක් නැහැ. එහෙනම් බොරු නේද? දැන් මූදක් මෙතන නැහැ නේ. රටේ මැදන ඉන්නේ අපි. තීරුවක නැහැ. එහෙනම් මූදක් නෙමෙයි. එහෙනම් මේක බොරු. අදයි මූද කියන එක බොරු වෙන්න පුළුවන්. මූද පිළිබඳව ආපු සිතිවිල්ල බොරුද ඇත්තද? ඇත්තද? එතකොට එතන ඇත්තක් තිබිලා නේ. මෙන්න මේක ගලප ගන්න බැරුව තමයි මේ ලෝකේ ගොඩාක් මිනිස්සු පටලගෙන තියෙන්නේ. වර්තමාන අතීත අනාගතය කියන්නේ තේම තමයි. පුංචි කාලේ මම ඉස්කෝලේ යන කාලේ ස්වාමීන් වහන්සේ තුමා වැකන්ද දිගේ තමයි ඉන්නේ. අතීතයේද වර්තමානයේද? වර්තමානයේ. දැන්නේ හේතුව අවුරුදු 20කට කලින් කතාවක් කියනකොට එදා කිව්වා නම් තමයි ඒක අතීතයට යන්නේ. මම කිව්වේ මේ 2019 දැන්නේ. එතකොට කොහොමද ඒක අතීතය වෙන්නේ? දැන්නේ මම කිව්වා. හැබැයි 1980 කිලත් කියනවා. ඉලක්කම් කිව්වට ඒක අතීතයට යන්නේ නැහැ. ඒ ඉලක්කම් කියුනේ දැන්නේ. 1980 කියන එකත් කියුනේ 2019. එහෙනම් ඒ 1980 කියන එකත් වර්තමානයේ තමයි. මේක තේරුම් ගන්න බැරුව තමයි මිනිස්සු මේ ත්‍රිකාලය පටලගෙන තියෙන්නේ. සරල වැඩි නිසාම මිනිසුන්ට පැටලිලා. එහෙම එකක් වුණාය කියලා මතක තියාගෙන ඉන්නේ දැන්නේ. වර්තමාන මොහොත තුල 100 ඉන්න කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. වර්තමාන මොහොත තුල එන අතීතය ගැන අනාගතය ගැන මොනවද කියලා තියෙනවද? මහණෙනි වර්තමාන මොහොත තුල 100 ඉන්න. එතකොට මේ වර්තමාන මොහොත තුල 100 ඉන්නකොට ඒ වර්තමාන මොහොත කියන දැන්නේ මේ දැන් මේ සිද්ධිය. මෙතන මම 100 ඉන්නකොට මට දැන් තියෙන ටික විතරම දෙන්නේ. එහෙම නැත්නම් පෞගේ දේවල් අනාගත දේවල් එන්න පුළුවන්ද බැරිද? එහෙනම් වර්තමාන මොහොත තුල ඉන්න කියලා කියන්නේ ඒ කියන්නේ ඒවත් වර්තමානයේ තුල හින්ද කියන එකනේ. එහෙම නෙමෙයිද? වර්තමාන මොහොත තුල ඉන්නකොට අතීතයත් වර්තමානයත් පැමිණෙනකොට ඒකත් වර්තමාන මොහොතක් තමයි. ඔව්. එතන අතීතයක් නැහැ. අනාගතයක් නැහැ. වර්තමානේ තමයි. ඒක දැන්නේ ආවේ. ආවේ අවුරුදු 25කට කලින් එකක් වුණත් මේ දැන්නේ ආවේ. ඒතර ඒක කලින් එකක් වෙන්නේ කොහොමද? එහෙම දෙයක් නැහැ. නමුත් එහෙම ආපු එක තියෙනවනේ. එහෙනම් එකක් තියෙනවනේ. මේ ලෝකයේ හැමෝම වර්තමානයේ තුල තමයි ඉන්නේ. අතීතය කියලා අනාගතය කියලා එකක් නැහැ. නම මිනිස්සු එක දන්නේ නැහැ. ඒට උදේ මං පින්ඩපාතේ වඩිනවා. ඒට උදේ පින්ඩපාතේ යනවායි කියන එක අර ව්‍යාකරණ වලින් භාෂාවෙන් හදලා තිනේ අනාගත වාක්‍යයක් කියලා. ඒට උදේ පින්ඩපාතේ යනවායි කියලා දැන්නේ හිතුවේ ඒක කොහොමද අනාගතයක් වෙන්නේ. අපි එට යනවායි කියන එක ඉර නැගලා ඉර බෑලා නිදාගෙන හැරිලා එහෙම එකක් එකට කල් තින එක තාම හුන්නේ නැහැ. එහෙම එකක් වෙලා නැහැ. ඒකත් වෙන්න තව කාලය තියෙනවා කියලා අපි ඒක අනාගතයක් කියලා එකක් මවා ගන්නවා. මවලා වටිනාකම දීලා නඩත්තු කරනවා. ඒ දෘෂ්ටියෙන් ගලවන්න තමයි බුදුහාමුදුරෝ අර දේශනා කළේ. ඒක වුණා. ඒක වෙනකොට වර්තමාන නේද උනේ? අවුරුදු 20ට කලින් සිද්ධියක් වෙනවා. ඒ වෙනකොට ඒක උනේ වර්තමානෙනේ. දැන් මේක මතක් වෙන්නේ දැන් මේ වර්තමානයේ දෙකම වර්තමානයේ කෝ අතීතේ අපි හිතනවා ඒක දැන් උන්නේ නැහැ ඒක එදානේ උන්නේ ඒ නිසා ඒක වර්ත අතීතයක් කියලා අපි එකක් නඩත්තු කරනවා අපි තුල තමයි මේ කාල දෙකම තියෙන්නේ ඇත්තටම ගිහින් බලනකොට එහෙම කාල දෙකක් නැහැ අපි හදාගත්ත එකක් තියෙන ඒක තුල මිත්‍යාව ගොඩ නැගෙනවා ඒ මිත්‍යාව කඩන්න තමයි මේ වර්තමානය කියලා එකක් දේශනා කරන්නේ